නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරබත නිකමත යුඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛ සංතං කරිස්සති තී. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. අද දින 2022 වර්ෂයේහි නිකිනේ පුර පසළොස්වක පොහොය දවසේහි අපේ ස්වාමීන් වහන්සේලා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා හැටියට මේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේට මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර්හි සිදු කෙරුණු පොහොය විනය කර්මයට සම්බන්ධ වෙලා විනයානුකූලවත් පිළිවෙත් සිදු කරලා අද ස්වාමීන් වහන්සේලා උදෙසා පැවැත්වෙන විශේෂ වැඩමුළුවට ධර්ම විනය භික්ෂු සම්භාෂණයටයි අප මේ සහභාගී සිටින්නේ. ඉතින් ප්‍රථමයෙන්ම අපේ විහාරස්ථාන වෙනුවෙන් වැඩම කොට වදාළ අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අපේ තාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් පිළිගන්නවා. එකාතකින් ශාසනික කටයුතු සිදු කරන්නටත් අනිත් අතින් ධර්ම විනය ප්‍රගුණ කරන්නටත් අනිත් අතින් ස්වාමීන් වහන්සේලාගේ සමගිය සහවුරු කිරීම සඳහා තමයි මේ සියලුම ස්වාමීන් වහන්සේලා වැඩම කළ තියෙන්නේ. අපි ඒක ඉතාම ගෞරවයෙන් අගය කරනවා. මේ වැඩම කරපු සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම ශාසනික දියුණුව කැමති මේ ශාසනය සෝභමාන කරන ශාසනයට හිමහත් වූ මෙහෙවරක් සිදු කරන ස්වාමීන් වහන්සේලායි මේ වැඩම කළ තියෙන්නේ. ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි නේපාල ජාතික බංගලිදේශ ජාතික එවාගේ ඉන්දියන් ජාතික ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. ඒක මේ ශාසනයට ලොකු ගෞරවයක් ආභරණයක්. ස්වාමීන් වහන්සේලගේ දර්ශනය අපේ දෙනකට බොහොම ප්‍රසන්න සිද්ධියක් විදිහට අපි ඉතාම ගෞරවයෙන් සැලකනවා. අද දින පැවැත්වෙන මේ වැඩසටහනෙහි මුල්ම පැය අපි වෙන් කළ තියෙන්නේ බෞද්ධ භාවනාවේ මූලිකාංග කියන මාතෘකාව යටතේ. මේ සම්බුද්ධ ශාසනය තුළ අපේ හිත දියුණු කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනාව පිළිබඳව අපි කෙටි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ සම්මාදිටිය ලැබිච්ච පමණට. සම්මාදිටිය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කළ පමණට. සම්මාදිටියට ආසන්නතම කරුණු දෙකක් සඳහන් කරනවා. එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය, අනිත් එක යෝනිසෝ මනසිකාරය. සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය කියන මේ කාරණා දෙකේ ප්‍රතිඵල විදියටයි සම්මාදිටිය ලැබෙන්නේ. සම්මාදිටිය ලැබුණු පමණටයි අපේ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මික ගමන් මාර්ගක ඉන්න බව කිසියම් කෙනෙක් දැනගත්තොතින් ඒකෙන් අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න තමයි ඔබ කුමන ආගමද අදහන්නේ? ඒ ආගමේ ඔබ කුමන දේශනාද වැඩිපුර අහන්නේ? ඔබ වැඩිපුරම ප්‍රියමනාප දේශකයෙක් කවුද? ඔබ වැඩිපුරම පුහුණු කරන්නේ මොකද්ද? මෙන්න මේක අපෙන් අහනවා ආධ්‍යාත්මික ගමන් මඟක ඉන්න කෙනෙක් හැටියට වෙනත් කෙනෙක් අපේ මුණ ගැහුණා. මෙන්න මෙතෙන්දී ඇයි සැලකිලි ප්‍රමාණයක් තීරණය කරනවා අපි ආධ්‍යාත්මික ගමන් මඟේ කොතනද ඉන්නේ කියලා. මෙහිදී ප්‍රධානතම කාරණයක් ඇත්තේ පරතෝ ഘോഷ කියන කාරණය බුදුදහම විස්තර කරනවා. අපේ දේශමන් වලින් අපි මොනවද අහුවේ? අන්න ඒ කාරණය තමයි ආධ්‍යාත්මික ගම්මගේ ප්‍රධාන සලකුණ බවට පත් වෙන්නේ. යෝනිසෝ මනසිකාරයේට ප්‍රධාන වශයෙන්ම පරතෝ ഘോഷ කියන මේ සාධකය හේතු වෙනවා. එනිසා අප සම්මාදිතිය ලැබුණු පමණට අපේ ජීවිතයේ ලක්ෂණය තමයි අපි ආර්යසංගික මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා. සම්මාදිතිය අපි නවතින්නේ නැහැ. සම්මාදිතිය කොටස් දෙකකට දක්වනවා. මහත්කාරීසේ සූත්‍රයේදී සම්මාදිතිය පහන් දෙක වේදයන් වදාමි. අතිවික්‍රේ සම්මාදිතිය සාසවා පුඤ්ඤභාගියා උපදිවියපක්කා. සම්මාදිතිය කොටස් දෙකක් විදිහට දක්වනවා භාග්‍යතුන් වහන්සේ. එහිදී එක සම්මාදිතියක් තියෙනවා සාසවා පුඤ්ඤභාගියා උපදිවියපක්කා. ශාස්ත්‍රවෝ පුණ්‍ය කර්ම පැත්තට බරෝ උපදි සම්පත් ලබා දෙන සම්මාදිතියක් තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් කම්මසගත සම්මාදිතිය. වෙනත් විදිහකින් කියනවා නම් බෞද්ධ මනෝවිද්‍යාව. බෞද්ධ මනෝවිද්‍යාව කියලා හැබැයිම කියන්නේ ධම්මපදයේ පළවෙනි ගාථාව. මනෝකුබ්බංගම ධම්මා මනෝසෙත මනෝය. යම් කිසි කෙනෙක් ඇහුවොත් බෞද්ධ මනෝවිද්‍යාව මොකද කියලා මෙන්න මේකයි කෙටිම පිළිතුර. ධම්මපදයේ මුල් ගාථා දෙක. මනසාචේ පසන්නේන මනසාචේ පදුට්ටේන. හිත පිරිසිදු යමක් කළොත් සැප විපාක. හිත පිරිසිදු යමක් කළොත් දුක් විපාක. මෙන්න මේක තමයි සම්පූර්ණ බෞද්ධ මනෝවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේකේ පළවෙනි අදියරට පත්වීම තමයි සම්මාදිටිය කියලා කියන්නේ. අනේ සම්මාදිටියට පත්වෙච්ච පමණට අපට හැඟීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය ගැන අපට විශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් අපි කවුරුවත් කැමති නැහැ දුක් විඳින්න. හිත අපිට සිදු කරගන්න අපි කවුරුවත් කැමති වෙන්නේ නැහැ එහෙනම්. අපි හැමදෙයක්ම කැමති ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න. සතුටෙන් ජීවත් වෙන්න නම් අප කරන්නට ඕන හිත පිරිසිදු තියාගන්න එක. මෙන්න මෙතෙන්ට තමයි අපි පළවෙනි විශ්වාසය තියාගන්නේ. මේ විශ්වාසය සරල දෙයක් නෙවෙයි ඇත්තෙම. මේ විශ්වාසයත් එක්ක අපේ ජීවිතයේ පුදුම විදිය පරිවර්තනය සිද්ධ වෙනවා. අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේට ගෞරවය දක්වනවාද? උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියනවාද කියලා බලන මුල්ම සාධකය තමයි මුල්ම පියවර තමයි මේ කර්මය පිළිබඳව තියෙන විශ්වාසණියත්. බුදුරජාණන් වහන්සේ මෙවැනි පණිවිඩයක් අපට දේශනා කළා. අන්නේ ගැන අපි විශ්වාස කරන මුලදී. හැබැයි දෙකටම විශ්වාසයෙන් ඉන්න අවශ්‍ය නැහැ. අපි තරක් යද්දී මේ ධර්මයේ ඉන්නකොට අපට ධර්මයේ සාන්දෘෂ්ටික බව ප්‍රකට වෙනවා. සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගුණ දෙක ප්‍රකට වෙනවා. හිත පිරිසිදු වෙන්න වෙන්න ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. සතුට සැනසීම වැඩි වෙන වෙලාවයි අපි තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. මෙන්න මෙතෙන්දී ජීවිතයේ ප්‍රධානතම සාධකයක් තියෙනවා. අපි හැකිතාක් දුරට හිත පිරිසිදු තියාගන්න උත්සාහ කරනවා. අන්නේ හිත පිරිසිදුව තියාගන්න කෙනාගේ ජීවිතයේ ලස්සන තමයි මංගල සූත්‍රය විස්තර කරන්නේ. දවසට තමන්ට මංගල කර්ම වලින් කොයිතරම් ජීවිතයේ සිද්ධ වෙනවාද කියන එක මතයි කම්මසගත සම්මාදිතිය තීරණය වෙන්නේ. කම්මසගත සම්මාදිතිය පමණට මෙන්න මේ මංගල සූත්‍රයේ කරුණු අපට දවසට වැඩිපුර වාර ගන්න කතා වෙනට ඕන. මාතා පිතූ පට්ටාන දානච්ච ධම්මචර්යාච ආරති විරති පාපා කතඤ්ඤතා කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා. මෙන්න මේ කරුණු අපේ ජීවිතය තුළ නැව් පිරිලව් දැනගන්නවා. මේ හිත පිරිසිදු තබාගැනීමත් එක්ක ඒක කෙටියෙන් කියනවා නම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අපේ ජීවිතය තුළ වැඩිපුර සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි දානය දෙනවා විතරක් නෙවෙයි, ඒ දීපු දානයන් ගැන නිතර නිතරම අපි හිතනවා. දානේ හොදේ දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුසුති භාවනාවක් වෙනට ඕන. සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි, ඒක සීලානුසති භාවනාවක් වෙනට ඕන. බුද්ධ පූජාව හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක බුද්ධානුසති භාවනාවක් වෙනට ඕන. සංඝ දානය හුදෙක් දානයක් පමණක් නෙවෙයි, සංඝ සතු දානයක් පමණක් නෙවෙයි, ඒක සංඝානුසති භාවනාවක් වෙනවා. දෙවියන්ට පින්දීම හුදේ පින්දීම පමණක් නෙවෙයි, ඒක දේවතානුස්සති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ විදිහට අපේ ජීවිතේ පින තහවුරු වුණොත් අන්න ඒකෙන් අපට අපේ ජීවිතෙන් ලොකු නිර්වෘත් බවක්, ලොකු සතුටක්, ලොකු නිසක බවක් ඇති වෙනවා. නිසක බවක් ඇති වෙනවා. ඒ නිසක බව මොකද්ද? අපට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ විතරක් නෙවෙයි, භාගතුන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළා බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් කිසියම් කෙනෙකුට ඇති වෙනවා නම් අන්නේ තැනැත්තාට සුගතිය ගැන බියක් නැහැ කියලා. අපේ ජීවිතයේ මුළු ජීවිත කාලය පුරාම ජීවත් වෙන මුදලක් බැංකුවතක ඉතුරු කරලා තියෙනවා නම් අපි හරියට සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. අපිට ලොකු බරක් නැහැ. නිදහසේ අපි ජීවත් වෙනවා. අපේ ජීවිත කාලය පුරාම ළඩ වුණාම නේ උපද්දර වලට ඉන්ෂුරන්ස් දාලා තියෙනවා නම් අපේ ජීවිතේ බයක් නැහැ. අන්න ඒ වගේ තමයි බෞද්ධ ශ්‍රාවකයන් විදිහට අපේ හැම දිනාටම තියෙන ඕන නිසක බවක් තියෙනවා. ඒ මොකද ඒ තමයි සුභතිය Tamanට ස්ථිරයි කියලා. කොයි මොහොතක මිය ගියත්, කොයි අනතුරෙන් මිය ගියත්, කොයි ස්ථානයකදී මිය ගියත් කිසිම දවසක දුගති ගාමී වෙන්නේ නැහැ කියන නිසක බවක්, ස්ථිරත්වයක්, විශ්වසනීයත්වයක් අපට මේ තුලින් ලැබෙනවා. මෙන්න මේක තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම අනුසංසය. හැබැයි මෙහෙම කියනකොට අපේ ස්වාමීන් වහන්සේට හිතෙයි සෝවාන් නොවෙච්ච කෙනෙකුට ඕනෙලා කපාගත වෙන්න පුළුවන් නේද කියලා. ඒක ඇත්ත. ඇතැම් විට අපාගත වෙන්න පුළුවන්. හැබැයි අපට ඒ තත්ත්වෙ මිදෙන්නට සියලු වටපිටා බුදුදහම තුළ සකස් කළ දෙයක් තියෙනවා. විශේෂයෙන් සූත්‍රයක් තියෙනවා, සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක්. මධ්‍යම නිකායේ තියෙන මේ සංඛාර උප්පත්ති සූත්‍රයෙන් ඉතාම පැහැදිලිව දැක්වෙනවා මාර්ගවල නොලබුවත් කෙනෙක් සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ ගුණධර්ම හොඳට ප්‍රගුණ කළ තියෙනවා නම් ඒක නම් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියලා. සුගතිගාමී වෙනව විතරක් නෙවෙයි, ඒ තැනැත්තා නැවත මනුස්ස ලෝකෙට යනවද, දිවි ලෝකෙට යනවද, බ්‍රහ්ම ලෝකෙට යනවාද කියලා තීරණය කරන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකෙත් කොයි ස්ථානෙද ඉපදෙන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. දිවි ලෝකේන දිවි ලෝකයෙන් කොයි දිවි ලෝකෙට යනවාද කියලා කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. බ්‍රහ්ම ලෝකේ කොයි බ්‍රහ්ම ලෝකෙට යනවාද කියලා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, මනුස්ස ලෝකෙට යනවා නම් කොයි ප්‍රදේශෙද ඉපදෙන්නේ, කොයි කුලයේද ඉපදෙන්නේ කියන එකත් කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. සංඛාර උපපති සූත්‍රය බලන්න සාමිනහන්සකට කොයි තරම් රැකවරණයක් මේ දහම තුලින් දීලා තියෙනවද? මෙන්න මේ රැකවරණය, මෙන්න මේ ආරක්ෂාව අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නට ඕන. මේක අපේ ජීවිතයේ තියෙන ලොකුම භාගයක්. මේක හරියට මුළු ජීවිත කාලයටම සරිලන විදිහේ මුදලක් අපි ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා වගේ. අන්නේ නිසක බව තුලින්ගෙන තමයි අපි මේ සියල්ලක්ම කරන්නට ඕන. මෙන්න මේ ගමන් මාර්ගයේදී දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් දේශනා කළා කියලා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භවේ. මේක තමයි ධර්මයේ තුල දක්වලා තියෙන සාධකය. භාගතුන් වහන්සේ පුඤ්ඤාවිසන්ද සූත්‍රය නැත්නම් මා පුඤ්ඤස්ස භාය සූත්‍රය වැනි සූත්‍රවලදී මේක දක්වනවා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භවේ. දාන සීල භවනා කියන ගැන විස්තර කළ තියෙන ස්ථානේ දක්වලා තියෙන මෙහෙමයි. දානය, සීලයත්, මෛත්‍රී භවනාත් තමයි කියලා තියෙන්නේ. භාවනාවේහි ප්‍රධාන සංකේතය සලකුණ සිම්බලක විදිහට සලකන්නේ මෛත්‍රී භාවනාව. ඒකට හේතු ගානක් තියෙනවා. ලෞකික වශයෙන් කරන්න පුළුවන් ඉහළම කුසලය මෛත්‍රී භාවනාව. මෙත්තා චේතුවිමති කියලා සූත්‍රයක් තියෙනවා. මෙත්තා චේතුවිමති සූත්‍රයෙන් දැක්වෙනවා යම් කෙනෙක් මේ ලෝකයේ කරන යම් තාක් කුසල් තියෙනවා නම් ලෞකික කුසල් පින්කම් තියෙනවා නම් ඒ පින්කම් ඔක්කොම එක ගොඩකට ගහලා එක පැත්තකින් තිබ්බොත් අන්න ඒ ප්‍රමාණය මෛත්‍රී භාවනා වැඩීමෙන් 16න් කලාවක්වත් වටින්නේ නැහැ කියලා. 16න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා. මේ ලෝකේ යම් තාක් අපි දන පින්කම් තියනවා නම් කඨින පින්කම් අට පිළිගර පූජා බුදු පිළිම වන්දනා වේව පූජා කිරීම විහෙර විහාරස්ථාන පූජා කිරීම මේ සියලුම පින්කම් එක පැත්තකින් තිබ්බත් මෛත්‍රී භානාව අසුරු සැනක් ගන්න තරමින් 16න් කලාවක්වත් වටින්නේ නැහැ කියලා. අපි බුදුරජාණන් වහන්සේ වචන විශ්වාස කරනවා. ඒ විශ්වාස කරනවා නම් අපිට මේ මගේ යන්නට වෙනවා. එක පැත්තකින් ලෞකික කුසල අතරින් ඉහළම කුසලය මෛත්‍රී භානාව, අනිත් පැත්තෙන් ලෝකෝත්තර කුසලය දැක්වෙන තැනදී ආධ්‍යාත්මික ගමන් මගේදී කරණිමෙත සූත්‍රය විස්තර කරනවා. යන්තං සන්තං පදං අවිසමෙච්ච කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් මොකද කරන්න ඕනේ කියලා. ඒ තමයි සබ්බේ සත්තා භාසු සුඛි සත්තා සීල සත්වෝ සෝපත්තා කියන ප්‍රාර්ථනාව නිතර කරන්න කියලා. අනිත් දේ තමයි අපි කල්පනා කරන බලන වටිනවා මේ මෛත්‍රිය වහන වැඩිම ධර්ම මාර්ගයේ කොතනද ආйти කියලා. යම් කෙනෙක් ප්‍රශ්න කරවතින් මෛත්‍රී භානාව ආරක්ෂණය මාර්ගයෙන් වඩන බුදුහමෝ කියලා තියෙද කියලා ප්‍රශ්න කරවතින් මොකද අපි කියනවා? ආරක්ෂණය මාර්ගය තියෙනවද මේක? ආරක්ෂණය මාර්ගය කොහෙද ස්ථානගත වෙන්නේ මේක? සම්මා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංස සංකප්ප. මෙන්න මේ වගේ අපි දක්ෂ වෙන්නට ඕන මේ කියන කොමන ධර්ම කාරණා කිව්වත් ඒව ත්‍රිවිධයේද, ඒව ආරසණගේ මාර්ගයේද, ඒව සතර සතිපට්ඨානයේද, ඒව චතුරාර්ය සත්‍යයේද කොතෙන්ද ස්ථානගත වෙන්නේ කියලා නිසක බවක් අපිට තියෙනට ඕන. ඒ සම්මාදිතිය නිකන් ඇති වෙන්නේ නැහැ. ඒ සම්මා සංකප්පේ නිකන් ඇති වෙන්නේ නැහැ. ඒ සම්මා සංකප්ප ඇති වෙන නම් සම්මාදිතිය පුරේ යවන් කියපු විදිහට සම්මාදිතිය පෙරටු යන්නට ඕන. සම්මාදිතිය පෙරට යනකොට සම්මා සංකප්පය හටගන්නවා. අනේ සංකප්පය තුළින් හදවත මෛත්‍රියෙන් පුරෝගෙන තමයි අපි මේ ආධ්‍යාත්මික ගමන මග ඉදිරියට යන්නේ. එනිසා ස්වාමීන් වහන්සේලා හැටියට අපි මේ ගමන මග යනකොට ඒක අපේ ජීවිතේට ආලෝකයක්. මේ හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේම බණහන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන තව බොහෝ දෙනෙක් ඉනවා. එයාගේ ජීවිතවලට ලොකු ආශිර්වාදයක් ආදර්ශයක් වෙනවා. ඒ වගේම අපේ පින්වත් කාමල තාත්තලට ඒක ආශිර්වාදයක් වෙනවා. අපේ ගුරු හාමුදුරන්ට ඒක ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ රටේ ඉන්න සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම ගුහාමුගස් ස්වාමීන් වහන්සේලා වස්ත්‍රාධවන්ත දක්ෂ බොහෝම හරියට මැණික් ගරල වගේ තෝරලා තෝරලා ගත්තු වගේ ස්වාමීන් වහන්සේලා කෙනෙක් ටිකක් අපිට ලැබිලා තියෙන්නේ. ඒක ලොකු භාග්‍යයක්. විවිධ දක්ෂතා තියෙන මේ ශාසනයේ මහත්ව මෙහෙවරක් කරන ස්වාමීන් වහන්සේලා රැසක් තමයි අපත් සමග ඉන්නේ. ඒක අපට ලොකු භාග්‍යයක්. අනේ ගමන් මගේදී මේ භාවනාව අපට දෙහිම වැදගත් වෙනවා. භාවනාව කියලා කියන්නේම භාවේති කුසල ධම්මේ ආසේවති වඩේති ඒතායති භාවනා කියලා සඳහන් කරනවා. කුසල ධර්මයන්ගේ නැවත නැවත සිත භාවිත කිරීමයි භාවනාව කියලා කියන්නේ. එකාතකයෙන් අකුසල විතරක් යටපත් කරනවා, අනිත් අතෙන් කුසල විතරක් දිනු කරනවා. ඒක තමයි භාවනාවෙන් කරන ප්‍රධාන දේ. එතකොට අන්නේ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන බුදුදහමෙහි සමතෝච විපස්සනා කියලා. සමත භාවනාව විපස්සනා භාවනාව. සමත භාවනාවෙන් කරන්නේ කෙලෙස් සංසිඳවීම. කෙලෙස් යටපත් කිරීම. නීවරණ අඩු කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ ප්‍රඥාව දියුණු කිරීම, ප්‍රඥා කෛසිකය දියුණු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් සමතයෙන් කරන්නේ සතිය සහ සමාධිය දිනු කිරීම, විදර්ශනාය කරන්නේ ප්‍රඥාව දිනු කිරීම. අන්‍ය පළවෙනි පියවර තමයි සමතේ දිනු කිරීම, සමත භාවනාව. වර්තමානයේ තුල හිත තියාගෙන එක කුසල අරමුණක නැවත නැවතත් සිත භාවිත කිරීම. භාවනා කමඨාන 40ක් බුදුදහමේ දැක්වෙනවා සමත භාවනා විදියට. දස අසින, දස අසුභ, දස අනුස්සති, සතර අරූපාවචර ධ්‍යාන, සතර ආරූප, සතර බ්‍රහ්ම විහරණ, ආහාරයේ පටිකුල සංඥාව සහ ධාතු මනසිකාරය කියලා. මෙන්න මේ කමඨාන් 40න් සුවිශේෂ භාවනාවක් තියෙනවා. ඒ තමයි දස අනුස්සති වලට එන ආනාපානසති භාවනා. අනිත් සමසා කමඨාන් 39 මේක පැත්තකින් තියලා මේ ආනාපානසති වෙන් කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව අර 39ම කරන්නේ කිසියම් කුසල අරමුණක සිත දිගින් දිගටම භාවිත කිරීම. කුසල අරමුණ තුළ හිත ඉන්නකොට අකුසල අරමුණ යටපත් වෙනවා. ආනාපාන සතිය කරන්නේ මොකද්ද? ආරම්භයේ පටන්ම විතරක දුරු කරමින් විතරක සංසිඳුම යන භාවනාවක් තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ලෝකේ පහළ වෙන සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරීමේදී ආසන වශයෙන් භාවිත කරන්නේ ආනාපාන සති භාවනාව. රහතන් වහන්සේලාගෙන් බොහෝ ස්වාමීන් වහන්සේලා භාවිත කරන්නේ ආනාපාන සති භාවනාව. ඒ ආනාපාන සති භාවනාව සුවිශේෂී භාවනාවක් වෙනවා. ඉතින් අපි භාවනා ගැන ඉතාම කෙටියෙන් මේ කරුණු ටිකක් සඳහන් කරේ. අපි මුලදී ටික වේලාවක් භාවනා පුහුණු කරමු. විශේෂයෙන්ම අපි සති නිමිත්තත් සතර කමඨානොත් ආනාපාන සතියත් පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාවනාව වැඩීමේදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ සතිය දියුණු වීම. සතිමත් බව දියුණු වීම, මයින්ඩ්ෆුල්නස් එක දියුණු වීම. අන්නේ සතිය දියුණු වීමේදී මූලික පියවර හැටියට සැලකන්නේ ධර්මයේ සඳහන් කරන විශේෂ වාක්‍යයක් පරිමුඛං සති නුපට්ඨපෙත්වා කියලා. ආනාපානසති භාවනා විස්තර කරද්දී සිහියෙන් අභිමුඛයටගෙන භාවනාව කරන්න කියලා සඳහන් කරා. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති කියලා සඳහන් කරනකොට අපිට හිතෙන්නේ මේ සිහිය අභිමුඛ කරගෙන සිටීම ආනාපානසති භාවනාවට විතරයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් මේක මහා රාහුල වාද සූත්‍රය වැනි සූත්‍ර ගානකත් විශේෂයෙන් අභිධර්ම පිටකේ ඥාන විභංගයේ මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මොකද කියන එක විස්තර කරලා තියෙනවා. භාවනාවක් කරන්න කලින් සිහිය අභිමුඛ කරගෙන ඉන්නටේ කියලා. එතන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක විස්තර කරනවා ඥාන විභංගයේදී නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියලා. නාසයේ කෙළවර හෝ මුඛයේ හුඩු තොල් ආශ්‍රිතව වර්තමානය තුළ සිට පිටුවා ගැනීම. මෙන්න මේක තාට කියනවා සති නිමිත්ත කියලා. මේක තමයි භාවනාවේ මුල් පියවර. මේ මුල් පියවරේ ඉන්නකොටම අපට ඉන්න තැන ඉඳන් ප්‍රතිඵල බලන්න පුළුවන්. භාවනාවෙන් කරන්නේ බාහිර ලෝකයේ ස්වාධීනත්වයෙන් මිදලා අපේ නිදහස සොයාගෙන යන මාවතයි භාවනා කියලා කියන්නේ. අපි නිතරම බාහිර ලෝකයේ තුල පාලනය යටත් වෙනවා. බාහිර ලෝකෙ විසින් අපිව ඉක්මවනවා, අපිව හසුරවනවා, අපිව පාලනය කරනවා. අනේ පාලනයෙන් මිදීමේ පළවෙනි පියවර තමයි සති නිමිත්ත කියලා කියන්නේ. නිකන් ඉතාම සරලව පොඩක් කල්පනා කර බලන්න. කවුරු කෙනෙක් අපිට කිව්වොත් අපි කේන්තියේ ඉඳලාද දැන් මේ ස්වාමීන් වහන්සේ කේන්තියේ නේදින්නේ, දැන් ඔබ කේන්තියේ නේදින්නේ කියලා ඇහුවොත් අපිට ලැජ්ජ ඇති ගන්නෙ. ඇත්තටම මම කේන්තිය තමයි ඉන්නේ කියලා හිතෙනවනේ. ඒ බාහිර කෙනෙක් කියන අවස්ථාව. හැබැයි සති නිමිත්ත කියලා කියන්නේ අපිටම අපි ගැන කියනවා. දැන් මේ මොහොතේ හිතේ ස්වභාවය මොකද්ද? දැන් ටිකක් නිදි මත වගේද, නිින්ද යනවා වගේ එනවද? නැත්තම් බුදුහාමුදුරුවෝ ගැනද මේ හිතාගෙන ඉන්නේ? අද කරපු විනය කර්මය ගැනද හිතෙන්නේ? නැත්තම් ධර්ම දේශනාව ගැනද හිතන්නේ? නැත්තම් කොමන කාරණයක්ද කියලා අපිට දැන් අපේ හිතේ තියෙන ස්වභාවය ගැන තමන්ට හොඳට ලස්සනට හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ පේන ගන්න. මේක තමයි සති නිමිත්තෙන් ලැබෙන පළවෙනි ආනිසංසය. මේ සති නිමිත්තෙන් අපි යම් තාක් ඉන්නවා නම් ඒ ඉන්න පමණට අපි ඉන්නේ භාවනාවේ. මෙන්න මේ සති නිමිත්ත ආනාපාන සති විතරක් නෙවෙයි සියලුම භාවනා වලට කලින් අපි සුළු වේලාවක් හරි පුහුණු කරන ඕන දෙයක් මේක. ඒ විතරක් නෙවෙයි කිසියම් භාවනාවක් සිද්ධ නොකරත් අපි ඉන්නේ සති නිමිත්තේ නම් අපි ඉන්නේ සතිමත් භාවයේ, අපි ඉන්නේ සම්මා සතියේ. ඒ සම්මා සතියෙන් ඉන්නකම් බාහිරයට අපි ඔය නටවන්න පුළුවන් කමක් නැහැ. අපි අපිට කියන සැනසීම අපි ලිබරේෂන් කියනවා, ෆ්‍රීඩම් කියලා කියනවා, ඉමැන්සිපේෂන් කියලා කියනවා, එන්ලයිට්මන්ට් කියලා කියනවා. මේ ඉංග්‍රීසි වලින් කියන හැම වචනයකින්ම කියන්නේ විමුක්තිය කියන එක. ඒ විමුක්තිය කරා යන ආධ්‍යාත්මික ගමන් මාගෙහි පළවෙනි පියවර තමයි සතිමත් භවයේ මුල් මාදියර සති නිමිත්ත. ඒ නිසා අපි ටික වෙලාවක් සති නිමිත්ත පුරුදු කරමු. නාසිකාග්ගේ වාමුඛ නිමිත්තේ වාක්‍යපු විදියට නාසය අඟ හෝ උඩුතොල් ආශ්‍රිත අපි හිත තියාගෙන වර්තමානයේ තුල ටික වෙලාවක් ඉන්න අපි හුරු වෙමු. ඒකට කියන්නේ සති නිමිත්ත පුරුදු කිරීම කියලා. රාහුල වාද සූත්‍රයේ දැක්වෙන විදිහට රාහුල හාඳුර වරක් මේ සති නිමිත්ත හිටියා. ඒ සති නිමිති ඉන්න වෙලාවේදී සරුවත් මාහිමයන් වහන්සේ වැඩම කළ කියන සති නිමිති ඉන්නවා නම් සිහි අභිමුඛ කර ඉන්නවා නම් ඔබ එහෙනම් දැන් ආනාපානසතිය වඩන කියලා. එතකොට ආනාපානසතිය වඩන විතරක් නෙවෙයි ඕනෑම භාවනාවක මුල් පියවර තමයි සති නිමිති වාසය කිරීම. සති නිමිති කියව ගම ඇටමිට අපට හිතෙන්නේ ආස්වාද ප්‍රසවාස ගැන හිතීම කියලා. නමුත් ඊටත් කලින් තියෙන ප්‍රාථමික අවස්ථාවක් තමයි සති නිමිත කියලා කියන්නේ. අපි නිශ්චිත කමඨහනක් මෙහෙ කරන්නේ නැහැ. වර්තමානයේ තුල නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නවා. ඒ හිත තියාගෙන ඉන්නකොට වර්තමානයේ තුල හිතගෙන සිතුවිලි අපට දැනෙනවා. වර්තමානයේ තියෙන සද්දාදිය ඇඟට දැනෙන දේවල් අපට දැනෙනවා. හැබැයි මොකද සිහින් ඉන්නේ මේ වගේ අරමුණු තමයි දැනෙනවා කියලා. ශ්‍රී ලංකාවේ මේ දවස්වල සතිපාසලකින් වැඩසටහනක් යනවා. උඩේරේ ගම දානජීව ස්වාමීන් වහන්සේගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පුරාම පාසල් මට්ටමින් ජාතික මට්ටමින් සතිය පුහුණු කරනවා සතිපාසල කියලා. අනේ සතිපාසල ඊටාම කුඩා ළමයි මේක පුහුණු කරනවා. සතිය පුහුණු කරනවා. බෞද්ධ ළමයි තරක් නෙවෙයි අබෞද්ධ ළමයිනුත් මේක පුහුණු කරනවා. මේ ගුරුවරු බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධ ගුරුවරුත් මේව පුහුණු කරනවා දැන්. ඒ නිසා විශේෂයෙන් ස්වාමීන් වහන්සේ හැටියට අපි ආධ්‍යාත්මික ගමන් මඟ දියුණු කරගන්නට විසිතුරු කරගන්නට මේ භාවනා කමඨහන අපිට බෙහෙම ප්‍රයෝජනවත් වෙනවා. අපි වෙන සමුලදී ශරීරයේ සැහැල්ලුවෙන් තියාගෙන සති නිමිති තුන අපිට වෙලා ඉඳිමු. ඊට පස්සේ අපි සතර කමඨහන් වෙලාවේ හැටියට පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. Now we are going to practice sati nimitta focus of mindfulness. When we are going to practice mindfulness or meditation at the very beginning of the path of liberation, Buddhism has explained the importance of practicing sati nimitta or mindfulness object. There we keep our attention around the nose of our lip in the present moment. When we are aware of in the present moment, when negative thoughts, oppositive thoughts come to our mind, we immediately understand what thoughts come to our mind. And also, at the moment, we are liberated from outside. We depend on insight because of mindfulness. This is the very first step of mindfulness or meditation explained by the Blessed One. For that, now we are going to practice sati nimitta. We keep our attention around the nose of our lip mindfully in the present moment. With the sound of the bell, we close our eyes gently. Relax your body, please. Straight your body. Please take a deep breath in. Breathe out slowly. Again, take a deep breath in. called pure sadness, and breathe out slowly. Now please be aware of your body posture that you are sitting here. And now I keep my attention around the nose of upper lip. I keep my full attention around the nose of upper lip in the present moment. I keep my full attention around the nose of upper lip in the present moment. I don't think my past or future. I live in the present moment mindfully. Relax your body, please. At the same time, when you keep your attention in the present moment, let's practice breathing meditation in and out. Furthermore, I keep my attention around the nose of upper lip. When I breathe in, I am aware of that I am breathing in. When I breathe out, I immediately understand that now I breathe out. Breathing in. Breathing out. Breathing in, breathing out. When I breathe in long, I recognize that I am breathing in long. When I breathe out, I understand that I am breathing out long. When I breathe in short, I recognize that I breathe in short. When I breathe out short, I understand that now I am breathing out short. Recognizing breathing in and out, long and short, I am breathing in and out. I am aware of my natural breathing in and out, relaxing my physical body. I am breathing in and out, sensitive to the entire body. Sambhakaya parisamvedi. අස්සසිස්සාමේති සික්ඛති පස්සසිස්සාමේති සික්ඛති breathing in and out, releasing the entire breathing body. Pasambayam kaya sankaharam asasissameti sikkhati pasasissameti sikkhati. Breathing in, breathing out. Breathing in, breathing out. I completely live in the present moment, reflecting on breathing in and out. අපේ කුසලය ඉහළටම දියුණු කරගත හැකි ප්‍රධානතම ක්‍රමවේදය විදිහට දැක්වුවේ සමථ භාවනාව. ඉතින් ඒ සමථ භාවනාව හෝ කිසියම් භාවනාවකට අපි නැඹුරු වෙච්ච මොහොතේ පටන් මේ කියන්නේ අපි අපේ හිතට සලකන්න පටන් ගන්නවා කියලයි. අපි බොහෝ විට අපේ භෞතික ශරීරයට බඩු භාණ්ඩ වලට පිටස්සට අපි උගන් සලකනවා. නමුත් භාවනා කියලා කියන්නේ සැබවින්ම අපට සැලකීම, අපේ ජීවිතයට සැලකීම. සැබවින්ම අපට සැලකනවා නම් අපි මුළු ලෝකයටම සැලකුවා වෙනවා. ඒ අපි හදාගන්න හිතෙන් මුළු ලෝකයකට අපට පිට වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ ධර්මයක් අපට දේශනා කළේ. සාර සංකල්පලක්ෂය මහා කැපවීමක් කරලා ඇස් ඉස් මස්ලිය දන් දීලා අප වෙනුවෙන් මේ ධර්මයක් ඉදිරිපත් කරලා ඒ ධර්ම අපට දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, ස්වාමීන් වහන්සේලා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා වැනි ස්වාමීන් වහන්සේලාගේ දුරදක්නා නුවණින් යුතු වැඩ පිළිවෙල නිසා වසර 2500 කට අධික කාලයක් දැනි පරිශ්‍රමයකින් ජීවිත පරිත්‍යාගයෙන් මේ සදහම් මඟ අපට උරුම කළ දෙල තියෙනවා. අන්නේ දහම් උරුම කළ දීපෝ වර්තමාන පරපුරේ සුජාත බුද්ධ පුත්‍රයන් විදියට අපට ලොකු වගකීමක් තියෙනවා. මේ දහම් මඟ ඉගෙන ගන්නට, පිළිපදිනට, ඒ දහම් මඟ ලෝකෙට නැගෙන යනට, මතු පරපුර වෙනුවෙන් මේ සංසාර මිත්‍ය කරලානට. ඒ සඳහා අපි මේ භාවනාව දහම් මඟ අපට දෙහිවීම උපකාරවත් වෙනවා. ඊළඟට බලාපොරොත්තු වන්නේ සතර කමඨහන වලින් කිහිපයක් එළාම හැටියට පුහුණු කරන්න. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවා කියලා සඳහන් කරනවා. සතර කමඨහන් හරියට අපේ ජීවිතය හතර පැත්තෙන් එන මුරකරුවන් හතර දිනක් වගේ. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය සහ මරණ සතිය. අපේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය නම් පුටුව වල වාඩි වෙන්නත් පුළුවන්. අපහසුවක් තියනවා නම් සැහැල්ලුවෙන් ඉන්න, අතපයින් ගැරියත් කමක් නැහැ, පහසු විදියට රිලැක්ස් වෙලා ඉන්න. මේ භාවනා කමඨහන් හතර අපි වැඩි යුතුයයි. ඇයි මේවට සතර කමඨහන් කියලා තියෙන්නේ? බුධාන සතියෙන් කරන්නේ අපේ හිතේ ශ්‍රද්ධාව නැති වෙනකොට ශ්‍රද්ධාවෙන් නැවත අපෝසවා තබනට අපට උපකාර කිරීම. මෛත්‍රී භාවනා කරන්නේ අපේ හිතේ ද්වේෂයක් අඩගත් අවස්ථාවකදී ද්වේෂයෙන් සිත නැතිවන ක්‍රීඩණයෙන් අපි මුදවා ගන්නට. අසුව භාවනාව, පටිකුල මනසකාරය නැත්නම් කායගත සති කියන මෙන්න මේ භාවනාවෙන් කරන්නේ රාගයෙන් හිතරෙන පීඩාව දුරු කරලීම. මරණානුස්සතියෙන් කරන්නේ ජීවිතයේ පසුතැවීම නැත්නම් ප්‍රමාදී බව නැත්නම් ජීවිත මාදී දුරු කරලා අපව අවදිමත් කරලා ඉක්මනට මේ දහමගේ ප්‍රයෝජන ගන්නට, අප්‍රමාදී බව ඇති කර ගන්නට මඟ පෙන්වීමයි මරණානුස්සතිය කරන්නේ. ඉතින් මේ කමඨහන් අපි කුඩා කාලේ පටන්ම නිතර පුහුණු කරන භාවනාව. වෙනත් ප්‍රධාන භාවනා සහනකට එන කලින් මූලික පදනම සදා ගැනීම සඳහායි මේ හතර අපි බොහෝ පුරුදු කරන්නේ. එහෙත් යම් කිසි කෙනෙකුට පුළුවන් මේ භාවනා කමඨහනෙන හතරෙන් එකක් ඕන දිගටම ප්‍රධාන කමඨහන විදිහටමත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා ඉතාම වැදගත් නිර්ණායකයන් බුදුදහම වැදගත් වෙනවා. මේ කුමන කමඨහන කළත් අපට ඒ ඕනෑම එකක් නිවන පැත්තට යොමු කරන්න පුළුවන්. ඒ සඳහා ලස්සන වචන ටිකක් තියෙනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සංග පරිණාමං කියලා. දිනක් එක්තරා භික්ෂුන් වහන්සේ පිරිසක් උදෑසන පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවකදී දානෙට වෙලා තිබුණ නිසා වෙනත් ආරාමයකට ටික වෙලාවකට වැඩම කළා. වැඩම කරන අවස්ථාවේ ඒ ආරාමයේ ඉන්න අන්තොට පිරිවැයයන් සඳහන් කරනවා, ඔබගේ සාසුරවරයන් වන ගෞතමයන් වහන්සේ මෛත්‍රී භාවනාව සඳහන් කරනවා, දේශනා කරනවා, අපිත් භාවනාව මෛත්‍රී භාවනාව පුරුදු කරනවා, එනිසා අපි දෙගොල්ලම සමානයි නේද කියලා. ඒ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේට පිළිතුරක් දී ගන්න බැරි වුණා. උන්වහන්සේලා නිහඬව නැවත ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මෙන්න මේ වගේ සිද්ධියක් අපට සිද්ධ වුණා. මේ අන්තොට පිරිවැදියන් කියනවා යන කුණ කරන මෛත්‍රියයි අපේ මෛත්‍රිය සමානයි කියලා. වෙනත් විදිහකින් කියනවා නම් ඔව් සමත කමටහන් පුරුදු කරනවා, අපි සමතේ පුරුදු කරනවා කියලා. භාගතුන් වහන්සේ මොකද මේලා සඳහන් කළේ? දේශනා කරනවා, මහණෙනි ඔව් අපි සමතේ වැඩුවට අපේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? ඒ තමයි අපි සමතේ වඩන්නේ, අපි මෛත්‍රී භාවනා වඩන්නේ විවේක නිසිතව, විරාග නිසිතව, නිරෝධ නිසිතව, වස්සංග පරිණාමීවයි කියලා. ඒක විවේකයට බරව, විරාගයට බරව, නිරෝධයට බරව, නිවනට අභිමුඛ කරගෙනයි මේ සමතේ වඩන්නේ කියලා. ඇයි ඒකට හේතුව? බුද්ධ ශ්‍රාවකෙක් විදිහට භාවනාවට පෙළඹෙන්නම සම්මාදිටිය යුක්තව. ඒ සම්මාදිටිය හුදේ කම්මසකට සම්මාදිටිය විතරක් නෙවෙයි. අධිවික්‍රේ සම්මාදිටිය අරිය අනාස්සලා ලෝකෝත්තර මාර්ගංගා කියපු විදිහට ආරියෝ අනාස්සරවෝ ලෝකෝත්තරෝ අරසික මාර්ගයට අංගයක් වූ දහමක් විදිහටයි මේ සම්මාදිටියේ ඇතුව අපි සමතේ වඩන්නේ. අන්න ඒ නිසා ඒ සමතේ විවේක නිසිතයි, විරාග නිසිතයි, නිරෝධ නිසිතයි, වස්සංග පරිණාමය කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ දහම්මක තමයි අපිට තියෙන්නේ. ඒ ධම්මගේදී හිත සමාධිමත් වෙන හැම වෙලාවෙම සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වූ කල්ලි ඒ සමාධිමත් වෙච්ච හිතින් ඇස කන ආදී ඉන්ද්‍රිය, රූප ආදී අරමුණු, රූප වේදනා ආදී ස්කන්ධ, නැත්නම් චක්කු ධාතු ආදී ධාතු, නාම රූප විඥාන ආදී මෙන්න මේ ගැඹුරු ධර්ම කාරණා අපි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන සමතේ ලක්ෂණය. සමතේ සමතේ කියලා කරවන්නේ බුදුදහමේ සම්මා සමාධිය, සම්මා ඥාන, සම්මා විමුක්ති කරා රැගෙන යන ධර්මයක් වඩපත් වෙනවා. අනේ ධර්ම තුළ අපි දැන් මද වේලාව බුද්ධානුස්සතිය වඩමු. හොඳට ශරීරය රිලැක්ස් කරගන්න පහසු ඉරියව්වෙන් ඉන්න. Please close your eyes gently with the sound of the bell. Now I am going to practice Buddha Anusati Bhavana, the contemplation of the qualities of the Supreme Buddha. The Buddha, my spiritual teacher, developed his mind to the maximum level with great compassion and great wisdom. I think about his noble qualities for my inner peace, for the purification of my mind. Again, I keep my attention around the nose of upper lip in the present moment. being aware of your the end of the nose or upper lip in the present moment, and keep in mind around the nose or upper lip in the present moment, I am going to contemplate on the qualities of the Blessed One. ඉතිපිසු භගවා අරහං සකිහි දි එක්සෝල්ඩඩ වන් වර්දි අරහං වර්දි අරහං අරහං I think that the Supreme Buddha is in front of me. I imagine his physical body with my mind. සම්මා සම්බුද්ධෝ supremely enlightened. සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ endowed with knowledge and conduct. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ වෙල්ගෝන් සුගතෝ ලෝකවිදු Lord of the world, ලෝකවිදු ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරතේ incomparable trainer of persons to be tamed. අනුත්තරෝ පුරිස ධම්මසාරතේ අනුත්තරෝ පුරිස ධම්මසාරති The teacher of deities and men The Supreme Buddha, my spiritual teacher, who dedicated his entire life for my spiritual success. I contemplate on his noble qualities. When I recollect his noble qualities, my mind is so pure and calm. My mind gains concentration at that moment. My mind is free from craving and anger. My mind is like a pleasant water. Pleasant flower. I always keep the Supreme Buddha in my heart. Mage hadavata Buddha piyanan wenne ma ගන්ධ කුටියක් කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන හැම මොහොතක්ම මගේ හිතේ තියෙන කෙලෙස්, චිත්ත පීඩා දුරු කරලන්නට උපකාර වෙනවා. මාතබන පියවරක් පාසා බුදුගුණ සිහි කරමින් කාලය ගත කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා නිත සැනසිල්ල බුදු හිමිරු ගත සැනසෙල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසෙල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසෙල්ල හිමි ගත් මඟ ගැනීමය සාදු සාදු සාදු හොඳයි බොහොමත්ම පින් අපි අද වැඩසටහනෙහි පළවෙනි පියවර මෙන්නේ මාර්ථක් කරනවා අපි ඉඳගෙන හැටියට ඉදිරි භාවනා කමටහනොත් පුරුදු කරන්නට උත්සාහ ගනිමු. දෛනික ජීවිතයේදී අපේ ස්වාමීන් වහන්සේලා බොහෝ විට පුරුදු කරන භාවනා තුළින් අපට පුරුදු භාවනා කීපයක් අප මේ සඳහන් කළේ. ඉතින් අනින් භාවනා කමටහන ගැන එවපෝ අත්පත්‍රිකාවෙහි දැක ගන්නට පුළුවන්. ඒ තවත් ගැඹුරට කරුණු විස්තර වෙනවා කියන තවත් දැනුම දිනු කර ගන්නට පුළුවන්. අපි ළඟ පියවරේදී බලාපොරොත්තු වන්නේ සතිපට්ඨානය ගැන කරුණු ටිකක් පැහැදිලි කරන්න. ඒක අපි එහා ශාලාවෙහි පහසුවෙන් කරනවා. ඉතින් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා දැන් විනාඩි 10ක් වේලෙන් කරගෙන නැවත අපි එහා ශාලාවෙදි මුණගැහෙනවා. හොඳයි, හැම දිනකටම සේවන් සරණයි.